මේ අය වැලේකනේ 110ක ප්‍රාග්ධන ලාභ බද්දක් පැනවීම. බැංකු ණය සීමා කිරි. බැංකු ණය පොලිය වැඩි වීම. මුදල් අව ප්‍රමාණය වීම. මේ වගේ හේතු නිසා පුද්ගලික අංශේ නම් ලංකාවේ ආයෝජනය කරන්න හිතන්නේවත් නැහැ. ඒ සියලු දෙනා බයෙන් තැතිගෙන ඉන්නේ දැනට ව්‍යාපාරත් පවර ගන්නවා. CSN නාලිකාව පවරගත්. එවන්ගාඩ් පවරගත්. පවරගත්ත විතරක් නෙමේ සමහර ඒවැය සේවය කර විදේශිකයෝ එවන්ගාඩ් සමාගමේ නැව් සමාගමේ කපිතාන්වරයත් දැන් ඉන්නේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාරේ. ඒ නිසා මේ ප්‍රවෘත්ති ටික ලෝකයේ හැමෝම දන්නවා. ඒ නිසා මෙහාට එන විදේශ ආයෝජකයෝ නම් නැහැ. මෙහි ඉන්න අය නම් විදේශ ආයෝජන සඳහා වෙන රටවලට යන. ඒ නිසා මේ අයවැය ලේඛනයේ ක්‍රියාත්මක වෙන විට අපේ රටේ ජනතාවට පසුගිය වර්ෂයට වඩා වැඩි පීඩනයක් දරන්න වෙන, වැඩි දුෂ්කරතාවයට පත්වෙන අයවැයක් නිසා ඒ අයවැයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂ සේවයෙන් අපි ඡන්දය ප්‍රකාශ කරමු.